මොන වරද කරපු නඩුවද මේ අහන්න හදන්නේ? දශක තුනක් මේ රට විනාශ කරපු එල්ටීටී ත්‍රස්තවාදය පරාජයට පත් කිරීමට පුරෝගාමීව කැපවෙච්ච ආරක්ෂක හමුදා හරියට වැඩේ කළාද යුද අපරාධ කළාද නැද්ද කියන එකයි මේ නඩුවෙන් අහන්නේ. මංගල සමරවීර ඇමතිතුමා විදේශ ඇමතිතුමා හැටියට මේකට එකඟ වෙච්ච පළියට ශ්‍රී ලංකා රජයේ සම අනුග්‍රහකත්වයක් දරූ පළියට මේක අපේ නීතියේ කොටස බවට පත් විය යුතු නෑ. ඒ නිසා තමයි අපි කියන්නේ තමුන්නාන්සලා මේ පියවර ගන්නව නම් ජනමත විචාරණයකට භාජනය කිරීමෙන් මිස මේ පියවරට යන්න එපා. මේ රටේ ආරක්ෂක හමුදාව යුද්ධ කරනකොට නොතිබිච්ච නීතිය දැන් හදලා ඒ අලුත් නීතියට අනුව වරදකාරයෝද නිවැරදිකාරයෝද කියලා බලන එක යුක්තිසහගත නෑ. ඒ නිසා තමුන්නාන්සලා ජනවාරි 8 දින්න නම් 17 වෙනිදා අගෝස්තු මාසෙ දින්න නම් ජනමත විචාරණයකුත් තියලා තමුන්නාන්සලට මේ මතය ජයග්‍රහණය කරගන්න බැරි වෙන්නේ නෑ.